नमस्कार वेवा बुद्धुर्वनट समदा बुद्धुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन शरणयामि साधु साधु साधु। श्रद्धावंत पिंगतुनि अदापि अंगुत्तर निकाये දේශනයක් ඉගෙන ගන්න අපගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් තරහත් සම්බුදුරජාණන් වහන්සේ කරුණු 10ක් පිළිබඳව වදාළ දෙසුමක් අංගුත්තර නිකායේ තිබෙනවා. මේ දේශනාවේ නම පඨම නාථකරණ සූත්‍රය. පඨම නාථකරණ සූත්‍රය. නාථ කියලා කියන්නේ පිහිට. පිළිසරණ කියන එක තමයි නාථ කියන්නේ. අනාථ කියන්නේ? ඔව් පිහිටක් පිළිසරණක් නැහැ කියන එක. ඉතින් මේ පිහිට පිළිසරණ ඇති කරන්නා වූ දී ගැන වදාළ පළමුවෙනි දෙසුම පඨම නාථකරණ සූත්‍රය. සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ ඇතිවෙන යම් යම් කරදර, කම්කටොළු, අර්බුද, ප්‍රශ්න අභියස අපට හිතෙන්න පුළුවනි අපට පිහිටක් නැද්ද? අපට පිළිසරණක් නැද්ද? අපට මුකුත් නැද්ද යහපතක් උදා කරගන්න ක්‍රමයක්? අපට කවුරුත් නැද්ද උදව් කරන්න? ඔය වගේ අදහස් අපේ හිතවලට එන අවස්ථා නැද්ද? තියෙනවා. සමහරු කියනවා මේ වර්තමාන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් රහතන් වහන්සේලා අත්දක ගන්න නැහැ. ඒ නිසා දැන් අපි අනාථයි. නාවිකයෙක් නැති නෞකාවක් වගේ කියලා. නමුත් මේ නාථකරණ සූත්‍රයේ කියවනකට ඔබට තේරෙවි අපි අනාථ නැත. අපිට සනාථ පිළිසරණ සහිත බවක්, පිහිට සහිත බවක් මේ ගෞතම බුදු සසුනෙන් ලබා ගන්නට පුළුවන් කියන කාරණේ. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ බලන්න අපට කොයිතරම් පැහැදිලිව මේ කාරණේ කියා දෙනවද කියලා උන්වහන්සේ මේ දේශනේ පටන් ගන්නේ මේ විදිහටයි. සනාථා භික්කවේ විහරත. මහණෙනි, පිළිසරණ සහිතව වාසය කරන්න. කොහොමද වාසය කරන්න කිව්වේ? පිළිසරණ සහිතව. මා අනාථා. මා කියන්නේ එපා කියන එක. එතකොට මා අනාථා. ඒ කියන්නේ අනාථෙක් වගේ ඉන්න එපා. අනාථ වෙලා ඉන්න එපා. සනාථ වෙලා ඉන්න. පිළිසරණ ඇතුව ඉන්න. දුක්ඛං භික්ඛවේ අනාථෝ විහෙරති. මහණෙනි, මේ අනාථ වෙච්ච එක්කෙනා දුකින් වාසය කරනවා. අනාථ වෙච්චෙක්කෙනා දුකින් වාසය කරනවා නම් සනාථ වෙච්චෙක්කෙනා සැපින් වාසය කරනවා. එහෙනම් අපිට පේනවා බෞද්ධ ජනතාව අතර යමෙක් දුකින් වාසය කරනවා නම් එයා අනාථ වෙච්චෙක්කෙනෙක්. එයා සනාථ වෙච්චෙක්කෙනෙක් නෙවෙයි. සනාථ ඒ කියන්නේ නාථ කරන ධර්මයන් එයා තුල තියෙනවා නම් කිසි දවසක අනාථ වෙන්නේ නැහැ. දැන් මේකින් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ අපිට මේ රැකවරණේ සලසන්නේ ධර්මයේ තුලමයි. රැකවරණේ සලසන්නේ ධර්මයේ තුලමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පළමු වෙන්නේ නාථ කරන ධර්මය. මොකද්ද මේ පළමු වෙන්නේ රැකවරණේ සලසන්නා වූ පිළිසරණ ඇති කර දෙන ධර්මය. සීලවා හෝති. සිල්වත් වීම. මේක භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් දේශනා කරලා තිබෙන්නේ පාතිමොක්ඛ සංවර සංවුතු විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ. පාතිමොක්ඛ සංවර සංවරෝ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව වාසය කරනවලු. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ මොකද්ද? අහලා තියෙනවද? ඔව්. පාමොක් ප්‍රාතිමොක් කියලා කියන්නේ මූලිකවම පිහිට ආධාර පිණිස පවතින සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට තව වචනයක් තියෙනවා. ආදි බ්‍රහ්මචර්යයක සීලය. මොකද්ද පාතිමොක්ෂ සංවර සීලයට කියන්නේ? ආදි බ්‍රහ්මචාරීක සීලය. බ්‍රහ්මචාරී කියන්නේ නිවනට කියන නමක්. ආදි කියන්නේ මුල් වෙන. එතකොට කොහොමද දෙන්නේ? නිවනට මුල් වෙන සීලය. එතකොට ආදි බ්‍රහ්මචාරීක සීලය. මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ ඒකේ තියෙනවා සාමාන්‍යයෙන් අපි ගත්තොත් ගිහි පිරිසගේ නිවනට මුල් වෙන සීලය තමයි ඔව් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්න ඕන, සොරකමෙන් වෙන් වෙලා ඉන්න ඕන, වැරදි කාම සේවනයෙන් වෙන් වෙලා ඉන්න ඕන, බොරු කීමෙන් වෙන් වෙලා ඉන්න ඕන, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වෙලා සිටින්න ඕන. සාමාන්‍ය ජීවිතයේදී ඒක යාට උපකාර වෙනවා. ඊට පස්සේ ගිහි කෙනා රහතන් වහන්සේලා අනුගමනය කරමින් උපෝසත සීලයන්හි හික්මෙන්නට ඕන. පැවිදි කෙනා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේදී එයා ආරක්ෂා කරන්න තියෙනවා පිරිසිදු බ්‍රහ්මචාරී බව. බඹසර කෙලුට වුණොත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලී බිඳෙනවා. බුදුරජාණන් වහන්සේක පෙන්වා දෙන්නේ මේ තල් ගහක කරටිය කැඩුනා වගේ කියනවා. තල් ගහක කරටිය කැඩුනොත් මොකද වෙන්නේ? කිසි දවසක ඒක හැදෙන්නේ නැහැ. ඉතින් භික්ෂුවක් පරාජිකා වුණොත් බඹසර කිලුටු වීමෙන් එයාට ඒ ස්වරූපයෙන් ඉඳගෙන කිසි දවසක නිවන් අවබෝධ කරන්න බෑ. මොකද හේතුව පරාජිකා පත්තියකට පත් වෙච්ච ගමන් ගිහියෙකුටත් වඩා පහළට වැටෙනවා. එතනදී ගිහියා ශ්‍රේෂ්ඨයි, තිසරණ පන්සිල් තියෙන ගිහි කෙනා ශ්‍රේෂ්ඨයි. මොකද අරයට තිසරණෙත් නැහැ, සීලෙත් නැහැ. එතකොට ඊළඟට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය බිඳිනවා සොරකමින්. සොරකම ගැන පෙන්වා දෙනවා ඒ දඬුවම් ලැබිය යුතු ආකාරයේ, රටින් පිටමං කළ යුතු ආකාරයේ, සොරෙක් කියලා ප්‍රබල ලෙස චෝදනා කරන්න පුළුවන් ආකාරයේ සොරකමකට සම්බන්ධ වුණොත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙ බිඳිනවා. බිඳිච්ච ගමන් මහානකමින් චුත වෙනවා. එතකොට ඒකට මොකද්ද කියන්නේ? පරාජිකා වෙනවා කියලා. ඊළඟට මිනිස් ඝාතනයකට සම්බන්ධ වුණොත් උපන් මිනිස් කලලේ ඉඳලා අවසානයේ මරණදී සිටින මිනිසයා දක්වා මිනිස් ඝාතනයකට සම්බන්ධ වුණොත් පරාජිකා වෙනවා. මහනකම නැති වෙනවා. ති බුදුරජාණන් වහන්සේ එක එක උපමා වලින් පෙන්වන මහණෙනි ලකු ගලක් දෙකට කැඩුනහම ආයෙ තිබෙච්ච විදිහට ඒ ගල හදන්න පුළුවන් ද කියලා. ඒ වගේ වළඳක් කුඩු වුණාම ආයි පරිණිදි ටික හදන්න පුළුවන්ද කියලා අහනවා. ඒ වගේ කියනවා මේ පාරාජිකා වුණාම. ඊළඟට තියෙනවා මේ මාර්ගඵල නොලබා ධ්‍යාන අභිඥා මාර්ගඵල තියෙනවා කියලා පෙනී හිටීම. බොරුවට පෙනී හිටීමෙනුත් පාරාජිකා වෙනවා. ඊළඟට තියෙනවා දැන් ඔය කී ප්‍රධාන ශික්ෂාපද හතරයි. ඒවට කියන්නේ සතර පාරාජිකා. ඒන් එකකටපත් වෙච්ච ගමන් එයා භික්ෂුවක් නෙවෙයි. එයා ඊට පස්සේ භික්ෂුව කවුරු හරි කෙනෙක් ඒ වගේ එකකට සම්බන්ධ වුණොත් තෙවල ඉඳලා එයාට තියෙන්නේ මේ වස්ත්‍රේ විතරයි යන්නේ. තිසරණෙත් නැහැ සීලුත් නැහැ. ඊට පස්සේ එයා එකකින් පිරිසිදුුනේ නැත්තම් යථාබත නික්ඛිත්තු එවන් නිරේ. ඔසවාත බාගත්තු බර බිමත බන්නේ යම් ආකාරයෙන් දී වගේ නිරේ උපදිනවා. එතකොට එයින් වැළකී සිටින්නේ අර තියෙන්න ඕන හිරියොතක්. දැන් මේ සීලේ සම්පූර්ණයෙන් තියෙන හිරියොතක් මත. ලැජ්ජා බය ලැජ්ජ. ඒ කියන්නේ පව් කරන්න ලැජ්ජාව තියෙන්න ඕනේ, විපාකයට බය තියෙන්න ඕනේ. ඇයි මේ අපාය යන දේවල් මං අම්මෝ මට නම් කරන්න බෑ කියලා එයාට තියෙන්න ඕනේ. දැන් ගිහි කෙනෙකුටත් තියෙන්න ඕනේ ඒක. පැවිදි කෙනෙකුටත් තියෙන්න ඕනේ. එතකොට සීලේ ප්‍රාතිමෝක්ෂ සංවර සංවරයෙන් වාසය කරන එකට එතකොට ප්‍රධාන ශික්ෂාපද හතරක් තියෙනවා. ඊළඟට තව තියෙනවා ඒහා සමාන බරපතල නැතත් බරපතල ශික්ෂාපද 13ක්. ඒ ශික්ෂාපදයක් බිඳුනොත් කැඩුනොත් ඒකට අදාළ සංඝයා සංඝේ බුදුරජාණන් වහන්සේ සම්මත කළා තියෙන යම් යම් ක්‍රම තියෙනවා ඒ ආයතී සංවරේ පිළිထන්න. ඒ විදිහට ඒ පිළිවෙත් පුරලා සංවර භාවයට පත් වෙන්න පිරිසිදු වෙන්න පුළුවන්. ඒවට කියන්නේ සංඝාදිශේෂ කියලා. සංඝයා ඉදිරි යටහත් පහත්කම් දක්වලා සංඝයාගෙන් අවසර අරගෙන ඒ ආයමත් පිරිවෙස් මානත් ආදී පුරලා පිරිසිදු සංඝයා විසින් ආයත්‍යාව සංඝයාට ඇතුල් කරගන්නවා. ඒවට කියන්නේ ඒ ආපත් වලට මොනවද කියන්නේ සංඝාදිශේෂ. ඒකට පරාජිකා සංඝාසීස බරපතල ආපත්‍ති. තව තියෙනවා ආපත්‍ති ඒ තමයි නිස්සග්ගී පාචිත්‍ය කියලා. ඒ කියන්නේ සමහර වැරදි තියෙන ඒවා නිදහස් වෙන්න තියෙන්නේ ඒවා අතහැරීමෙන්. දැන් අපි ගත්තොත් මුදල් පරිහරණය අපි ගමු. පිරිසිදු උපසම්පදාවක් තියෙන භික්ෂුවක් මුදල් පරිහරණය කරන මොහොතක් පාසා නිසග්ගී පාචිත්‍ය ආපත්‍යක් සිද්ධ වෙනවා. ඒකෙන් පිරිසිදු වෙන්න බෑ යාට. ඒක අත්හැරින්න නැතුව. ඒක අතහැරලා ඒ ආපත්‍ය දේශනා කළාම පිරිසිදු වෙනවා. මේ වගේ තියෙනවා මේ ඒ නිස්සග්ගේ පාචිත. ඒ බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ හැම එකකෙම වළක්වලා තියෙන්නේ පැවිදි වෙච්ච එක්කෙනා ධර්මයෙන් පිට යන එකයි වළක්වලා තියෙන්නේ ශික්ෂාපදවලින්. එතකොට මේ නිස්සග්ගේ පාචිත්‍ය 30ක් තියෙනවා. ඊළඟට තව තියෙනවා පචිති කියලා සාමාන්‍ය ඒත් වැරදි 92ක් තියෙනවා. ඊළඟට තියෙන පාඨදේශිනී 4ක් තියෙනවා. අනියත 2ක් තියෙනවා. සීඛියා 75ක් තියෙනවා. ඒ ශික්ෂාපද 220ක් තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ. ඊළඟට මේ අර්බුද හටගත්තාම අර්බුදයට පාලියෙන් කියන වචනේ අධිකරණය. අධිකරණ සමත. අධිකරණ සමත කියන්නේ අර්බුද සංසිඳ වීමේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා ක්‍රම 7ක්. ඒකට කියනවා සප්ත අධිකරණ කියලා. දැන් ඔය අපේ රටේ ඒ අධිකරණ කියන වචනේ පාවිච්චි වෙන්නේ ගොඩක් විට අර්ථය නොදැනයි. නියමෝචනේ වෙන්න ඕනේ. දැන් අපි අධිකරණ ශාලාව අධිකරණ කියනෝනේ. ඒක තේරුම අර්බුදයේ අර්බුද ශාලාව කියනවා. ඒක නියම වචනේ නෙවෙයි, ඒක නෙමේ. අධිකරණ සමත ශාලාව. අධිකරණ සමතය. එහෙනම් දැන් අපේ රටේ සමහර රාජ්‍යවල නායක හවුදුරුට නායකම් දෙනවා අධිකරණ නායක. අර්බුද උපදවන්නාගේ නායක. ඒ වචනේ වෙන්න ඕනේ එහෙම නෙමෙයි. කොහොමද වෙන්න ඕනේ? අධිකරණ සමත නායක. ඔව්. එතකොට නියම අර්ථය තියෙන්නේ. ළමන්න අර්ථය දන්නේ නැතුව අපේ රටේ වචන පාවිච්චි වෙන හැටි. මහා අධිකරණය කියන විශාල අර්බුදය කියන එක. මහා අධිකරණ සමතේ වෙන්න ඕනේ. එතකොට ඒක නියම අර්ථය තියෙන්නේ. එතකොට ඒ අධිකරණ සමත හතක් තියෙනවා. එතකොට ශික්ෂාපද 227යි. මේ ශික්ෂාපද 227 ආසාර සංවර කරන අතරේ පාතිමොක්ඛ සංවර සංගුතෝ විහෙරති ප්‍රාතිමොක්ඛ ශික්ෂාපදෙන් සංවර වෙලා වාසය කරලා ආචාර ගෝචර සම්පන්නෝ තව තියෙනවා ශික්ෂාපද එවුවට කියන්නේ ආභි සමාචාරික ශික්ෂා කියලා. ඒ කියන්නේ ආචාර ගෝ ඇවත් සාමාන්‍යයෙන් ආචාර අවතුම් පැවතුම් යහපත් වීමට උපකාර වෙන ශික්ෂාපද. එවෙන් යුක්තු වාසය කරනකට කොහොමද ආයක දිනු කරන්න තියෙන්නේ? අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. ඒ කිව්වේ අනුමාත්‍ර වර්ධිත බිය දකිමින් සික්ඛති සික්ඛාපදේසු ශික්ෂාපදයන් හික්මෙනෝ. ඒකයි සීලවා කියන එකේ තේරුම. සාමාන්‍යයෙන් කෙනෙකුට මේ එළවලු විපති වළඳනවා දැකලා ආසිල්වත් කෙනෙක්. ආසිල්වත් කෙනෙක් කියලා ලෝකෙට පෙන්වුවට දැන් දැක්කනේ ශික්ෂාපද ටික. මේ ශික්ෂාපද දැනගන්න කම්ම සිල්වත් කෙනා හොයන්න බෑ. දැන් බැරිද එළවලු විපති කමින් ওই ශික්ෂාපද ටික කඩන්න? දැක්කනේ එතකොට එළවලු විපති හුවා දක්වන්න පුළුවන් දුසිල් කෙනා. මගේ සීලය මේකයි කියලා. දැන් මම මේකයි මහමෙුණා මේ ප්‍රතිපත්තියෙන් බැහැර වුණේ මේ යථාර්ථයේ ඉදිරියේ. නමුත් මුලදී වුණත් සමහරු මේකට අකමැති වුණා දෝෂ කිව්වා. නමුත් ශික්ෂාපද ගැන දන්නේ අපිනේ. එතකොට ශික්ෂාපද තමයි මේ පෙන්නුවේ. දැක්කද මේ මූල පැවිදිකුගේ පැවිදි සිල්වත් වෙන්නේ මොන මොන ශික්ෂාපද වලින්ද කියලා? Brahmachari වීමෙන් පළවෙනි ශික්ෂාපදේ. සොරකමට හස නොවීමෙන් දෙවෙනි ශික්ෂාපදේ. මිනිස් ඝාතනයකට හස නොවීමෙන් තුංගන ශික්ෂාපදී. තමා තුල නැති මාර්ගඵල අධ්‍යාන අභිඥා ප්‍රකාශ කිරීම මෙවෙන් තමයි අහුවෙන්නේ. ඉතින් මේවෙන් වලකින්න ඕනේ මහානකමර කියන නම. එළවලු බතු නෙමෙයි. එතකොට මෙන්න මහානකම රැකින සිල්පද ටික. ඒවෙන් තමයි භික්ෂුවගේ භික්ෂු ජීවිතය ආරක්ෂා වෙන්නේ. එතකොට ශික්ෂාපද කීයක් තියෙනවද උපසම්පදා භික්ෂුවකට? ඔව් 227ක් තියෙනවා. සාමණේර කෙනෙකුට ශික්ෂාපද 10ක් තියෙනවා. 10ක් තියෙනවා. ඒ 10 තියෙනවා සතුම් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වරිදිකාම සේවනයේ, Brahmachari ජීවිතේ, Abrahmachari ජීවිතෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් මද්රේ පානය කිරීමෙන් වැළකීම. මේ පහෙන් එකක් හරි කැඩුනොත් සාමනිර සීලිය නැති වෙනවා. එතකොට එකපාරට යා ඊට අදාළව සංඝයාට දැනුම් දුන්නාට පස්සේ ස්වාමීන් වහන්සේලා ඊට අදාළ සමහරව තියෙනවා දඬුවම් දීලා බැලි දඬුවම් ඔයවත් පිළිත් කරන්න දීලා ඊට පස්සේ ශික්ෂාපදෙ හික්මන්න ඕන. ඇතන් ඒවා තියෙන ඔයා අවවාදයට අහන්න නැත්තම් බුදුරජාන් වහන්සේ එක තැනක පෙන්වා දෙනවා. එයා බුදුරජාන් වහන්සේට අගෞරව කරනවා නම්, ධර්මයට අගෞරව කරනවා නම්, සංඝයාට අගෞරව කරනවා නම්, එතකොට තවත් වැරදි කීපයක් තියෙනවා. ඒවා කරනවා නම් යව සිවුරු අරවල යවන්න කියනවා. ඒ මොකද හේතුව? එයා සිටීමෙන් එයා තුළට සිද්ධ වෙන හානිය පිටත් කළාට පස්සේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි. සමහර ආපත්‍ය තියෙන ඒවට දඬුවම් දීලා ආයෙ සීල් සමාදන් කරවන්න ඕන. ඉතින් මේ වගේ මේ ශාසනයේ හික්මීමේ නිවන් මාගේ හික්ම වෙන්නයි මේවා තියෙන්නේ. එතකොට ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට ශික්ෂාපද කැඩෙනවා. කැඩුනා මේ ගිහි කෙනා ශික්ෂාපද සමාදන් වුනේ නැත්තම් එයා දුศีල කෙනෙක්. දැන් ගිහි කෙනෙක් තිසරණයේ පිහිටලා පංචශීල සමාදන් වෙලා මත්යෙන් බීපකමන් එයාගේ පංචශීලය කැඩෙනවා. එයා එතකොට ආයමත් මේ ශික්ෂාපද ආරක්ෂා කරන්න ඕනේ, එයින් වෙන් වෙන්න ඕනේ. ඒක කරන්න හොඳ නැහැ. ඉතින් ගිහි කෙනත් බොරු කීමෙන් වළකින්න ඕනේ. වැරදි කාම සේවනයේ මේ ශික්ෂාපද කැඩෙනවා. සමාදන් වූ ශික්ෂාපද කැඩුනහම එයාට පව් රැස් වෙනවා. එතකොට පව් රැස් නොවි පිරිසිදු සීලයක ඉක්මෙන්න ඕනේ. ඒක මොකද්ද? පළවෙන්නේ නාත කරන ධර්මයයි. මනාකොට ශික්ෂාපද ආරක්ෂා කිරීම තමන් පිළිසරණ ඇති කරගන්නා වූ පළවෙනි කාරණයයි. බලන්න කොච්චර පැහැදිලිද කියලා මේ ධර්මය. දැන් බාහිර ලෝකයෙන් පිළිසරණ ඉල්ලීමක්ද මේකේ තියෙන්නේ? දැන් බලන්න කොච්චර වෙනස්ද කියලා. තමන් මේ ශික්ෂාපද මනාකොට ආරක්ෂා කිරීමෙන් ඒ පිළිසරණ ඇති කරගන්නේ. ඒක පළවෙනි නාත කරන ධර්මයයි. මේක කියන එකට ඔබට තේරෙනවා ඇති ලංකාවේ කී දෙනෙකුට ලංකාව අනාතද නාතද කියලා. ඔව් මේ සිල්පදේ විස්තර කරද්දි තේරෙනවා ඇති. එතකොට මේවෙන් තමයි බුදුසසුන රකින්න තියෙන්නේ. එන කිසිම දෙයකින් බුදුසසුන රකින්න නම් බෑ. මොකද බුදුසසුන රකින්න ගන්න සෑම බාහිර දෙයක්ම බලාගෙන ඉඳිදී පුස්ස බින්ද වගේ නැතු වෙනවා. ඒ මොකද හේතුව? සසුනේන් බුදුසසුනේ පෙන්නා දෙනවා මේ ආරක්ෂක පීවරවල්. දැන් මේ පඨම නාත කරන සූත්‍රය ඒකට හොඳම සාධකයක්. මේක තමයි නියම බුදුසසුන රකීමේ නියම ව්‍යවස්ථාව මේ තියෙන්නේ. මේ පළවෙනි එක තමයි සිල්වත් වීම. හිරියොතබ් දෙකින් යුතුව අනුමාත වර්ධී බය දකිමින් වාසය කිරීම. දෙවෙනි එක බහුසුතු හෝති සුත ධරු සුත සම්නිච්චයෝ. එයා බහුශ්‍රුතයි සුත ධරයි. ඒ කියන්නේ ඇසුදී ඔව් බහුසුත කියන්නේ බොහෝ ධර්මයේ ශ්‍රවණය කළා තියෙනවා. සුත ධරයි කියන්නේ ඒ ශ්‍රවණය කර ධර්මය දරාගෙන ඉන්නවා. සුත සම්නිච්චයෝ සම්නිච්චය කියන්නේ රැස් කරනවා. ශ්‍රවණය කරපු දහම් කරුණු රැස් කර ගන්නවා. සුත සම්නිච්චයෝ මොකද්ද? යේතේ ධම්මා ආදි කල්යනා මධ්‍යේ කල්යනා පරිෝසాన කල්යනා සාත්තා සබ්බ්‍යංජන කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යං අවිවදන්ති තථා රූපස ධම්මා. ආදි කල්යන වූ ආදි කිවි මුල ආරම්භය පටන් ගැනීම යහපත් වූ සුන්දර වූ මජ්ජේ කල්යනං මැද කල්යන වූ පරියෝසాన කල්යනං අවසානයේ කල්යන මුල මැද අග ඔව් ඒ කියන්නේ එකිනෙකට මනාකොට ගැළපිලා යන එකකවත් නපුරක් නැහැ බුද්ධ දේශනාවල. සාත්තා කිව්වේ අර්ථ සහිතයි. සබ්බ්‍යංජනා කිව්වේ පැහැදිලි වචන වලින් යුක්තයි. පැහැදිලි ප්‍රකාශන වලින් යුක්තයි. කේවල පරිපූර්ණං කිව්වේ ඔව් කේවල පරිපූර්ණං. පරිපූර්ණං කියන්නේ පිරිපුන්. කේවල පරිපූර්ණං කියන්නේ මුළුමනින්ම පිරිපුන්. කිසිසේත්ම අඩුවක් නැති. මුළුමනින්ම පිරිපුන්. පරිසුද්ධම් බ්‍රහ්මචර්යයන් පිරිසිදු නිවන් මඟ. ඔන්න ධර්මය විස්තර වෙන්නේ. නිවන් මඟ පවසනවාද ඉබඳු ධර්මය. ඒක තමයි බොහෝ අහලා තියෙන්න ඕන. එතකොට බහුසුතා බොහෝ අහලා ඊළඟට මොකද යා කරන්නේ? දතා දරාගෙන ඉන්නවා. ඊළඟට වචසා පරිචිතා වචනෙන් පිරිවහනවා. මනසානුපෙක්ඛිතා ඔව් මනසින් ඔව් අනුපේක්ෂණය කළා තියෙනවා කියන්නේ නුවණින් විමස විමසා තේරුම් ගන්න බලනවා. දිට්ඨියා සුප්පටි විද්දා පැහැදිලිව තේරුම් ගන්නවා. ඒක තමයි කරන්නේ. එතකොට ඔබට මතක ඇති ගියේ පොහොය දවසේ මා ධර්ම දේශනාව කළා පටිච්ච සමුප්පාදි සංස්කාර ගැන. සංකාර කියන වචනේ පැහැදිලිව තේරුම් ගත්තු නැති අය හරියට අවුල් හදා ගන්නවා. හරියට අවුල් හදා ගන්නවා. අවිජ්ජා පත්‍ය සංකාර කියලා පටිච්ච සමුප්පාදි විස්තර වෙන කාරණය තේරුම් නොගෙන ඒකට ඒකේ දේශනාවේ තියෙන කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. ඒක ගන්න නැතුව ඒගොල්ලෝ ගන්නවා ඒකට පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, අනින්ජාපි සංකාර. ගත්තු ගමන් ඒක දාන්න වෙනවා අතීතෙට. එතකොට විඥානේ එන්නේ ප්‍රතිසන්දි විඥානේ හැටියට ගන්න තියෙන්නේ. ඉස්සර ඉඳලා මෙච්ච වැරද්දක් ඒක. අන්තිමනේ පටිච්චසමුප්පාදේ 20ට බෙදන්න වුණා. 12 ආකාරයෙන් තේරුම් ගන්න බැරුව ගියා. ඊරෝසි පැටලුණා. පැටලිල්ලම හරියි කියලා හිතාගත්තා. ඉතින් එහෙම පොතුත් ලියනවා. ඊට පස්සේ මේ අන්තිමේදී මොකද වෙන්නේ? පටිච්චසමුප්පාදේ අවබෝධ කරගන්න බෑ. විෂයාකාරයකට ප්‍රතිසම්පාදේ හදන්නේ නැතුව අතීත හේතු පහයි වර්තමාන ඵල පහයි වර්තමාන හේතු පහයි අනාගත ඵල පහයි කියලා අතීතයේ අනාගතයේ වර්තමානයේ පහ පහ පහේ කොටස් හතරක් හදන්න උනා. ඔන්න ප්‍රතිසම්පාදේ සංඛාර අවබෝධ කරගත්තේ නැති නිසා විච්ච අරුබුදේ. විසිද්ධි මාර්ගයේ මේක වෙලා තියෙනවා. බුද්ධ දේශනා බැලුවහම එහෙම මේ අතීතයට පහක් දාන්න කියලා හෝ වර්තමානයට පහක් ගන්න කියලා හෝ වර්තමානයේ පහක් අනාගත පහකට දාන්න කියලා මොකුත් නැහැ. බුද්ධ දේශනාවේ ඥානවත් සූත්‍රය වගේව හොඳ සිහිනුවණින් බලනකට පේනවා වර්තමානයේ විස්තර කරලා තියෙන්නේ කොහොමද? ජාතිපත්‍ය ජරා මරණන්ති ඥානං. ඉපදීම නිසා ජරා මරණ තියෙන කියලා ඥානයක් තියෙනවා. ඊළඟට තියෙනවා බහුපත්‍ය ජාතිටි ඥාන. ඔව්. කර්ම සකස් වීම නිසා ඉපදෙනවා කියන ඥානයක් තියෙනවා. උපාදාන පත්‍ය බහූති ඥාන. උපාදාන නිසා භවය හට ගන්නවා කියලා ඥානයක් තියෙනවා. කියලා පටිසම්පාද විස්තර කරනවා. ඊට පස්සේ අතීතය ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොමද? අතීතම් පියද්ධානම්. අතීත කාලයේදී ජාතිපත්ත්‍යා ජරා මරණ. අතීත කාලයේදී භවපත්ත්‍යා ජාති. අතීත කාලයේදී උපාදානපත්ත්‍යා භව. අතීත කාලයේදී තණ්හාපත්ත්‍යා උපාදානං. අතීත කාලයේදී වේදනාපත්ත්‍යා තණ්හා. අතීත කාලයේදී පස්සපත්ත්‍යා වේදනා. අතීත කාලයේදී සලායතන පත්‍ය පස්සු. අතීත කාලයේදීත් නාම රූප පත්‍ය සලායතන. අතීත කාලයේදීත් විඥාන පත්‍ය නාම රූපං. අතීත කාලයේදීත් සංකාර පත්‍ය විඥානං. අතීත කාලයේදීත් අවිජ්ජා පත්‍ය සංකාරා. අතර අතීතයට දොළොස් ආකාර ප්‍රතිසම්පාදේ. වර්තමානට දොළොස් ආකාර ප්‍රතිසම්පාදේ. අනාගතම් පියද්දානං කියලා අනාගත කාලයට දොළොස් ආකාර ප්‍රතිසම්පාදේ. මම මේ සූත්‍ර කිව්වද්දී කල්පනා කළා මේ අපි 20ක් පැටලවගෙන තියෙන මේ මොකද? බුද්ධ දේශනාවලින් පෙරුණේ මේ පැටලවගෙන තියෙන සංඛාර කියන වචනෙටයි. සංඛාර හේ පැටලෙනවා. පැටලි පැටලි යනවා. එක්කෙනෙක් කියවම සංඛාර මේකයි කියලා ඒකට පැටලෙනවා. ඊළඟ එක්කෙනා කියවම නෑ ඕකනේ මේ සංඛාර මේකයි කියලා ඒකට පැටලෙනවා. ඊළඟ එක්කෙනා කියවම නෑ ඕකනේ මේ සංඛාර මේකයි කියලා ඒකට පැටලෙයි. ඇයි? Tamanට පිහිටි ශ්‍රද්ධාවක් නෑ. Taman ශ්‍රද්ධාවේ පිහිටලා නෑ. ඇයි? බහුශ්‍රුත නෑ. අන්න දැක්කන්න. බෞද්ධයන්ට පටලවන්න බැහැනේ කාටවත් එහෙම. හොඳට බුද්ධ දේශනා බැලුවම තේරෙන්නේ නැහැ නෑ නෑ. එහෙම පටලෙන්න කිසි හේතුවක් නැහැ. බුද්ධ දේශනාවේ පැහැදිලි විස්තර කරලා තියෙනවා. එතකොට ඒක බැලුවට පස්සේ තේරෙන්නේ නැහැ. එහෙනම් අර පුඤ්ඤාභිසංකාර පුඤ්ඤාභිසංකාරාණ ජපසාකාර ආයත වෙන්නේ ඔව් ඉපදීමට ප්‍රත්‍ය වෙන්නේ. භවපච්චා ජාති. ඉතා පැහැදිලි. පංචපාදානස්කන්ධේ වෙනම බලන්න ඕනේ ඒක. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙලා තියෙන පංචපාදානස්කන්ධය බැලීමේදී කොහොමද ස්පර්ශයේ ප්‍රත්‍යින් සංස්කාර. ඔව්. එතකොට ස්පර්ශයේ ප්‍රත්‍යින් සංඥා, ස්පර්ශයේ ප්‍රත්‍යින් වේද. ඒ විදිහට බලන්න කියලා. ඇයි ඒ? සංකිට්ඨේන. සංකිට්ඨේන. ඒක අමතක වෙනවා කට්ටියට. සංකිට්ඨේන කියන්නේ මොකද්ද? හකුළුවා කීම. හකුළුවා කීම තමයි පංචපාදානස්කන්ධය. හකුළුවා කීමයි විස්තර කිරීමයි පටලව ගන්නවා ඊට පස්සේ. ඒක දෙයාකාරයකින් බලන්න ඕනේ කියලා තේරුම් ගන්න. සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛා කියන එකේ සංස්කාර කියන්නේ චේතනාකාය කියලා විස්තර කරලා තියෙන එක පටලව ගන්නවා. ඒ චේතනාකාය කියන එක කෙලින්ම සම්බන්ධ වෙන්නේ විපාක පිණිස කර්ම සකස් වීමට. භවෙ වෙන්නේ තැන් තැන් ඒක එන්නේ. ඉතින් අනිතක ඒකේ පංචපාදානස්කන්ධිත වෙනම විස්තර කරන විඥානයේ බීජයක් වගේ රූප වේදනා සංඥා සංකාර පොළොව වගේ තණ්හා වතුර වගේ ඒකේ වෙනම විස්තරයක් යනවා. එතකොට මේක අර සංක්ෂීපෙන් විස්තර කරන එකයි මේ විස්තරිත දේශනාවයි පටලව ගන්නවා. මම නම් පටලවගෙන නැහැ. සමහරු පටලව ගන්නවා. පටලවගෙන ඉතින් ඊට පස්සේ මේක අනාගෙන Tamanට තේරුම් බේරුම් ගන්න බැරුව ඊට පස්සේ මොකද ඒගොල්ලෝ කරන්නේ? වාදයක් හදනවා. වාදයක් හදන්නේ කොහොමද? උඹ වැරදි මම හරි. එක්ක මම වැරදි උඹ හරි. ඔව් දීපං උත්තර. කොහොම වාදි හදනවා. මේ නිසා වෙලා තියෙන්නේ මෙහෙම. ඒකට හේතුව මොකද? ශ්‍රද්ධාවට පැමිණෙන්නේ නැතිකම තියෙන්නේ. ශ්‍රද්ධාවට පැමිණලා මනාවකට බලනවා නම් ඊටාම පැහැදිලිව මේවා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන එකේ චිත්ත සංකාර කියන්නේ සංඥා වේදනා කියලා පැහැදිලිව තියෙනවා. ඉතින් අවිජ්ජා පත්‍යයයිව. අවිද්‍යාසහගත සංඥාව නිසා නෙමෙයිද අපි මේ මුලා වෙලා ඉන්නේ. අවිද්‍යාසහගත විඳීම නිසා නෙමෙයිද අපිට මේ තණ්හ වටගන්නේ. එතකොට තමයි මේ අවිද්‍යාසහගත විඥානයේ ක්‍රියාකාරීත්වය ඇසකරනාසි දිවකයි මනස තියෙන්නේ. අර විදියට බැලුවොත් ඒක පුඤ්ඤාවිසංකාර, පුඤ්ඤාවිසංකාර, අනිඤ්ඤාවිසංකාර කියලා. එහෙම නැත් ඒ බලපු ගමන් කෙලිම වැටෙන්නේ ඒක අතීතෙට. ඒක කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා ගන්න බැරි. මනෝ කර්මෙන් එතන චිත්ත කියන වචනේ යොදන්නේ. ඔව් චේතන චිත්ත සංස්කාර කියන වචනේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ මම බොහෝ කාලයක් යෝනිසෝ මනසිකාරය ඉදිරියේ තමයි මේක තේරුම් ගත්තේ. මෙහෙට එන්නේ යෝනිසෝ මනසිකාරය බොහෝ කාලයක් ඉදිරියේ නෙමෙයිනේ යෝනිසෝ මනසිකාරය දෙන්න පුහුණු වෙන්නයි. භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ යෝනිසෝ මනසිකාරය දීමට පුහුණු වීම පිණිසයි. ඉතින් පුහුණු වෙන එක්කෙනාට උමනා වෙන්න ඕනේ ඒ පැහැදිලිම බුද්ධ වචනේ කෙරෙහි ශ්‍රද්ධාවක්. ශ්‍රද්ධාව නැතුව වැට උඩ හිටියාම කියන කියන එකට පැටලි පැටලි යනවා. ඔය තණ්හාවට සංකාර කියනෝනේ දෙක තියෙනවා. අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදීතස්ස පුත්තස්ස උපජ්ජති තණ්හා තතෝ ජෝසෝ සංකාරෝ. අවිද්‍යාවෙන් සහගත ස්පර්ශයෙන් හටගත් වේදනාවෙන් උපදින තණ්හාව එයින් තමයි මේ සංස්කාර හටගන්නේ කියලා. ඒක තණ්හාවට සංස්කාර කියනවා. ඒක බලන්න මේ ඉතින් සංස්කාර කියන වචනේ අපි කොච්චර බහුසුත භාවයක් තියෙන්න ඕනේද මේක තේරුම් ගන්න. ඒ නිසා අර සාමාන්‍යයෙන් අපි අර නැටි අල්ලගෙන පා ගන්න නැතුව නැටි පාග ගන්නවා කියලා කියන්නේ ඔකටනේ. තවත් කවුරු හරි කියන එකක් කියාකාරෙම නොවිමසා කීමට මොකද්ද කියන්නේ? නැටි පාගනෝ කියලා කියන්නේ. නැටි පාගන් නැතුව බෞස්ෘත වෙන්න ඕනේ. බෞස්ෘත වීම තුල තමයි ඒ ධර්මය තමන්ට නිවැරදිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේක නාථකරන ධර්මයක් වෙන්නේ කොහොමද? බෞස්ෘත භාවය මොකද්ද? දෙවෙනි නාථකරන ධර්මයයි. ඒ කියන්නේ තමන්ව අනාථ නොවන ආකාරයට තමන්ව පිහිටවන ධර්මයේ තමයි නාථ කරන ධර්ම. මට මතකයි එක්තරා සමහර අවස්ථාවලදී සමහර චීවර ධාරීන් කියනවා තරුණියන්ට මහාන වෙන්න දෙන්න එපා. නාථ කරන ධර්ම නැති එක්කින බය වෙනවා කියපු ගමන් අප තරුණිය මහානු කරදරී වැටීද? භවනා කරන්න එපා. මගපල් ලබන්න එපා. චීවර ධාරීන් කියනවා දැන්. එතකොට මේ නාථකරණ ධර්මයේ තුල බෞස්ෘත වෙලා ඉන්නවා නම් දෙවෙනි නාථකරණ ධර්මයේ තියෙනවා නම් කිසි දවසක අර ඒ කියන එක්කිනා කිරි අනුකම්පාවක් හට ගන්නවා විනා අනේ මේ ඇත්තන්ට මේ ගී කල දසාව කියලා අනුකම්පාවක් හට ගන්නවා විනා තමන් කලබල වෙලා තමන් මේ නැටි පාගගෙන දුවන්නේ නැහැ. ඒකට හේතුව මොකද? දැන් බෞස්ෘත භාවයේ තුල තමයි ස්ථාවර වෙන්නේ. සීලෙන් ස්ථාවර වෙනවා ඊළඟට බෞස්ෘත භාවයේ තුල ස්ථාවර වෙන්න ඕනේ. ඒ කියන්නේ ධර්මඥානයේ නිවැරදිව අරගෙන ස්ථාවර වෙන්න. නිස්ථාවර වුනේ නැත්තම් බෑ කරන්න. වටි දුවනවා. පේන්නේ නැද්ද එහෙම දුවන අය ගැන? දන්නේ නැද්ද? දුවනවා වටි. දුවන ගම මෙහෙ තියෙනවා. මෙහෙ මේ හරහත් දුවනවා. ඔව්. ඒ මොකද? නාථ කරන ධර්මයන් නැතිකොම නාථ කරන ධර්මයන් තිබුණා නම් ඒ වටේ දිවිල්ල නැති වෙලා ලස්සනට යා ධර්මයට එනවා. නාථ කරන ධර්මයන්ගේ දෙවෙනි කාරණේ තමයි බෞස්ෘත බව. ඒක හරිය වටිනවා. දැන් මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මම ලක්ෂ කෝටි වාරයක් නමස්කාර කරනවා. මොකද හේතුව? මම අද කෙලින් ඉන්නේ ඒ නාථ කරන ධර්මය නිසා. එතකොට මේ නාථකරණ ධර්මයේ ඕනේ අපිට. තුන්වෙනි නාථකරණ ධර්මයේ තමයි කල්යාණ මිත්තු හෝති. කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ. කලන මිතුරන් ඇති බව. කල්යාණ මිත්‍රිය හලුවන් ඇති බව. කල්යාණ මිත්‍රිය හලුවන් හා නැඹුරු වී සිටින බව. කල්‍යාණ මිත්‍රිය හෘද සාක්ෂියට එකඟව ගෞතම බුදුසසුනේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස ධර්මය හැසිරෙන කෙනෙක්. ඉන් බැහැර කෙනෙකුට කල්‍යාණ මිත්‍රයා කියලා යොදන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. අටුවාවල නම් යොදලා තියෙනවා. ඒක එහෙම යොදන්න පුළුවන්කමක් තියෙනවා කියන එක දේශනාවට අනුව මට තේරෙන්නේ නැහැ. අටුවාවල බෞස් කියන්නේ ධර්මයේ ගොඩාක් ඉගෙන ගත්ත කෙනාටත් කල්‍යාණ මිත්‍රයා කියලා යොදනවා. ධර්මයේ ගුණක් ඉගෙන ගත්ත පමණින් කල්යාණ මිත්‍රයා කියලා දන්න මම නම් කැමති නෑ. එයාට තියෙන්න ඕනි ආකල්ප සම්පත්තිය. ආකල්ප සම්පත්තියක් හැටියට දැන් ධර්මයේ ගුණක් ඉගෙනගෙන දහම් දැනුමක් තියෙනවා කියමු. ඒ දහම් දැනුම පිළිබඳව යෝනිසූ මානසිකාරයේදීලා අර බෞස්ෘත භාවය කියන එක ඇති වෙලා තියෙන උනන ditthi asuppati vidda. ඔව්. අර්ථ වශයෙන් පැහැදිලිව තේරුම් අරගෙන සසරට බියක් සතර අපාය වැටෙන ගමනක් තියෙන මේක ආත්මයක් විසින් මේ වර්ධනය වෙවි ගිහිලා මේ දියුණු වෙන එකක් නෙමෙයි තියෙන්නේ. මේක හේතුඵල ධර්මයක් තියෙන කියලා තේරුම්ගෙන මේ ගෞතම බුදුසසුනේ කෙලෙස් නැසීම පිණිස ප්‍රතිපදාවෙහි බැසගත් කෙනෙක් වෙන්න ඕනි කල්යාණ මිත්‍රයා. අන්නේ කල්යාණ මිත්‍රයා තමයි මම නම් කල්යාණ මිත්‍රයා හැටියට සලකන්නේ. ඔබ සලකන්නේ කවුද? මම නම් ඒක නම තමයි සලකන්නේ. ඔව්. එහෙම නැත්තම් අපිට බෑ කරන්න මේක. සමහර විට හොඳට දහම් දන්ම තියෙන්න පුළුවන්. නමුත් ධර්ම කතාව වෙදෙන ගමන් වෙන දේවල් කියන්න පුළුවන් යා. මේ මම ඉතින් මේ කාලේ නම් දැන් ඉතින් ධර්මයක් කියලා විරලා කියන්නේ මේ කාලේ නම් දැන් ඉතින් බෑ. මේ ඕන මම් බුදු වෙනකට ලැයිස්ති වෙන්නේ. එතකොට අනිත් කට්ටිය නෑ නෑ සිහියෙන් නෙමෙයි කහන්නේ. ඒගොල්ලන්ට අනාථ කරන නෑ. ඒගොල්ලන්ට සනාථ කරන ධර්මයක් නෑනේ. අනාථ වෙලානේ ඉන්නේ. ආ ඒගොල්ල මොකද කරන්නේ? එක් පැහැර හඬින් සාදුකාර දෙනවා. දීලා ඒ මතේ එල්ලිනවා. මොකද හේතුව? නාථ කරන ධර්ම ඒගොල්ලන්ට ලැබෙන්න විදියක් නැති නිසා. නාථ කරන ධර්ම තිබුණා නම් යා කියන ආහා එහෙම කියන්න එපා. තම්නාසිට වැරදිලා මේ ওই ධර්මයේ තියෙන විදියට බැලුවොත් තියම මේ විදියට ඒක කියන්නේ කියලා නාථ කරන ධර්මයේ තියෙන එක නක් පෙන්නා දෙනවා. ඒකයි ඒකේ ස්වභාවය. ඊළඟට කිව්වොත් නෑ නෑ එහෙම බෑ. නමුත් මේ උත්සාහය ප්‍රතිගටම ගියොත් ඔය කියන විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එහෙම ලේසියෙන් සම්පූර්ණ කරන්න පුළුවන්. දොවට පාරමී යොන්න නෙමෙද කියලා අහනකට නාථ කරන ධර්ම නැති එක්කිනා කලබල වෙනවා. කලබල එහෙනම් අපිට මේ දැම්ම බැරි වෙන්නේ. මොන යාකින් වටවිට බලන අහන අනිත් එක්කලාගේ. ඇයි අනාථනේව? අනාථ වෙලා. කල්‍යාණ මිත්‍රයා නියම විදියට හම්බ වුණා නම් අනාථ වෙන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රයා හරි විදියට හම්බ වුණා නම් අනාථ වෙන්නේ නැහැ සනාථ වෙනවා. බලන්න මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට කල්‍යාණ මිත්‍රෙක් වුණේ නැද්ද? අන්න කල්‍යාණ මිත්‍රයා. ඇයි? සමස්ත බුද්ධ ශාසනයම ලාංකීය ජනතාව පිළි අරගෙන ප්‍රතිඵල ලබාගෙන රහතන් වහන්සේලා හැමතැනම බිහි වුණා. කල්‍යාණ මිත්‍රය නෙමෙයිද? කල්‍යාණ මිත්‍රය අන්න. කල්‍යාණ මිත්‍රයා කියන්නේ අන්න ඊ ධර්ම මාර්ගෙ පින්නාද. අපි කියමු මෙහෙම කෙනෙක් බොහොම ආදරේ තව කෙනෙකුට. ඇඳුම් අරන් දෙනවා. කන්න බොන්න දෙනවා. නවාතැන් දෙනවා. බේතේ දෙනවා. ඉතින් අනිත්‍ය බොහොම ප්‍රශංසා කරනවා. අප්පා මියා හරි හොඳයි හරි හොඳයි. මනුස්සකම් තියෙනවා. ඇත්ත තමයි මනුස්සකම් තියෙනවා. අපි කියමු එයා ඒ කන්න බොන්න දෙනවා. ඇඳුම් පැළඳුම් දෙනවා. යාන වාහනක් දුන්න කියමු. නමුත් යා කයෙන් වැරදි කරන එකට වචනෙන් වැරදි කරන එකට හිතින් වැරදි කරන එකට ඒක හදාන්න දන්නේ නැහැ. එදකොට ඔව් එයා එක පැත්තකින් ප්‍රශංසා වුණාට ප්‍රශංසා ලැබිය යුතු වුණාට අනිත් පැත්තෙන් ගරහ ලැබිය යුතුයි. හේතුව මොකද? එයා ප්‍රශංසා කළා එයා උදව් කළා තියෙන්නේ කෑමෙන් බීමෙන් ඇඳීමෙන් පැළඳීමෙන් විතරයි. ඇයි ඒ? එයාගේ ජීවිතයට පරලෝක උපකාර වන දෙයින් උදව් කළා නැහැ. අයියා පරලෝක උපකාර දෙයින් උදව් කරන නම් එයා සීලේ පිළිපෙහෙවන්න ඕනේ. යහපත කියා දෙන්න ඕනේ. මාර්ගය යහපත් මාර්ගෙ පෙන්වන්න ඕනේ. වරදින් මුදවා ගන්න ඕනේ. ඒක තමයි නියම මනුෂ්‍යකම. එතකොට ඒක සිද්ධ වෙන්නේ කල්යාණ මිත්‍රයාගේ යටින්. කල්යාණ මිත්‍රයා නිරන්තරයෙන්ම ලෝකීට රැකවරණය. ආනන්ද හාමුදුරුවෝ අර මේ ශාසනයේ භාගයක්ම තියෙන කල්ණ මිතුරන් නිසා කීප වෙලාවෙ බුදුරජාන් වහන්සේ මොකද්ද වදාලේ? හා හා ආනන්ද එහෙම කියන්න එපා කිව්වා. මේ බුද්ධ ශාසනයේම පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත කිව්වා. එතකොට කල්යාණ මිත්‍රය වෙන්නේ කවුද? මේ චතුරාර්ය සත්‍ය ඉක්මනින් අවබෝධ කර ගැනීම පිණිස මාර්ගයේ ප්‍රතිපදා පෙන්වන කෙනා. මේකදී මාර්ගයේ ප්‍රතිපදා පෙන්වන නිසා Tamanට ලකුණු දාගෙන ගියත් හරි අමාරුක වැටෙනවා. මට අවබෝධ වුණා මම මගපල් ලැබුවා මගේ ළඟට වරින් කෙටි ක්‍රම තියෙනවා මං කියා දෙන්නම් කල්යාණ මිත්‍රයා කියලා මම නම් කියන්නේ යාර එයාට එහෙම එහෙම කියන්න බැරි මොකද කල්යාණ මිත්‍රයා කවදාවත් එහෙම කියන්නේ නැහැ කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේව හඳුන්වා දෙනවා ගුණ වශයෙන් තේරුම් ගන්න හැටි කල්යාණ මිත්‍රයා ශ්‍රී සද්ධර්මය හඳුන්වලා දෙනවා ගුණ වශයෙන් තේරුම් ගන්න හැටි කල්‍යාණ මිත්‍රයා ආරි ශ්‍රාවක සංඝ රත්නයේ හඳුන්වලා දෙනවා ගුණ වශයෙන් තේරුම් ගන්න හැටි මාර්ගය ප්‍රතිපදාවත් බුද්ධ දේශනාවේ තිබෙන ආකාරය කල්‍යාණ මිත්‍රයා කියලා දෙනවා රහස් බණ තියාගන්නේ නැහැ සමහර විට තියෙන කියන කිරින්න පුළුවන් මේ රහස් බණ ආ මේ ස්වාමිනාසී මේ වෙනම අවිශේෂ අවබෝධයක් වෙලා තියෙනවා. මේ ස්වාමිනාසී ළඟට තමයි අපි යන්න ඕන. එතකොට මේ ස්වාමිනාසී කාටවත් නොකියන විශේෂ කරුණු තියෙනවා. කිට්ටු වෙලා යාළු වෙලා අහගන්න ඕන. කල්යාණ මිත්‍රයාද? කල්යාණ මිත්‍රය නෙමෙයි මොකක් හරි උපරණ වෙට්ටියක්. ධර්ම මාර්ගයේ තුල එව්ව නැහැ කල්යාණ මිත්‍රයා නම් මොකද කරන්නේ කල්යාණ මිත්‍රයා? ධර්මයත් විනයත් විවෘත කරනවා. විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. විවෘත වුණාමයි බබලන්නේ, සැඟ වුණාම නොවේ. එතකොට කල්යාණ මිත්‍රයා ධර්මයත් විනයත් විවෘත කරනවා. එයා තමයි කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා සසරී බය දකිමින් ධර්මයේ හැසිරෙනවා, ධර්මයේ කියා දෙනවා. එතකොට මේ යමෙකුට ඉබඳු කල්යාණ මිත්‍රයන් ඇසුරක් තියෙනවා නම් මොකද්ද ඒක? තුන්වන නාත කරන ධර්මයයි. කෙනෙක් අනාත නොවී සිටීමට උවමනා කරන කාරණාවයි. එතන පළවෙනි කාරණාව මොකද්ද? අනාත නොවී සිටින්න සීලය. දෙවෙනි කාරණාව මොකද්ද? බහුශෘත භාවය. තුන්වෙනි කාරණාව කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර. ඊළඟ සනාත කරන සනාත ධර්මය, නාත කරන ධර්මය තමයි සුවචෝ හෝති. සුවචයි කියන්නේ කීකරුයි කියන්නේ මොකද්ද? කීකරුයි අවවාදයට නැමිනවා, අවනත වෙනවා. කීකරු නැති එක්කෙනට මොකද්ද කියන්නේ? දුර්වච. සුවච නැති එක්කෙනා කවුද? දුර්වච. සුවච කියන්නේ වචනේට හික්මෙන එක්කෙනා. අවවාදේ ගණන් ගන්න නැතුව අවවාදයට නැමෙන්නේ නැති එක්කිනාට කියන වචනේ මොකද්ද? දුර්වච එක්කින් කිටියොත් ඇති. ඔක්කොම අවුල් වෙනවා. සෝවචස්ස කරණේ හි ධම්මේහි සමන්නාගතු කමෝ පදක්ඛින ගාහි අනුශාසනින්. මෙන්න හතරවෙනි නාථ කරන ධර්මයෙන් මේක බොහොම දුර්ලභ එකක්. කීකරු බව ඇති කරන ධර්මයන්ගෙන් එයා යුක්තයි. කීකරු බව ඇති කරන ගුණ ධර්ම වලින් කොහොමද ඒක තියෙන්නේ? කමෝ බොහොම ඉවසීලිවන්තයි. පදක්ඛිනක් ගාහි අනුශාසනින්. අනුශාසනාවක් අවවාදයක් කළාම පැදකුණු කොට පිළිගන්නවා. නිකම්වත් නෙමෙයි. පැදකුණු කොට පිළිගන්නවා. මේ හරි දුර්ලභයි මෙවැනි උතුම් පුද්ගලයන් සොයාගන්න එක. එතකොට ඒක තමයි සුවච. අවවාදයක් කළාම ගණන් නොගෙන ඉන්නවා නම් ඔව් ඕනේ කියපම් මං ගණන් ගන්නෑ කියලා අහගෙන ඉන්න ඔයා. අහගෙන ඉඳලත් කියනවා කිව්වට කමන්නේ මං ගණන් ගන්නෑ කියලා. එහෙමයි නැද්ද? ඒ අයට කියන්නේ මොකද්ද? දුර්වචයි. දුර්වච එක්කෙනෙක් හිටුත් ඇති අවුල් හදනවා. සුවචාය දකින්න මේ සෑම කෙනෙක්ම දකින්නත් පින් කරන්න ඕනේ. එච්චරටම යහපත් අය ගැන මේ කියන්නේ. සනාත ධර්මනේ. දැන් අනාත නොවන කාරණාවක් බලන්නකො. දැන් බුද්ධ දේශනාවල තියෙනවා මහණෙනි අප්‍රමාදී වෙන්න, මේකේ ඉක්මනට එතර වෙන්න. ඊළඟට තියෙනවා මහණෙනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. මේකට මේ වචනේට ගරු කරනවා නම් නේද සුවච? එහෙම නැත්නම් මොන චතුරාර්ය සත්‍යද? චතුරාර්ය සත්‍ය කියලා මෙන්න කියාගෙන එනවා කියලා බයින්වයි කියමු. එතකොට සුවචිත දුර්වචද? ආ අන්ත දුර්වචයි. ඊට පස්සේ ඒ දුර්වච කෙනා සමාජයට පිළිලයක්. තමන්ව තමන්ටත් පිළිලයක්. ඒ නිසා ඒක අනාථකරණයක්. සනාථකරණයක් නෙවෙයි. නාථකරණ ධර්මයක් නෙවෙයි. නාථකරණ ධර්මයේ වෙන්නේ ඔව් ධර්මයට විනයට අවනත වීම. අනුශාසනාව පැදකුණු කොට පිළිගැනීම. අවවාදයක් කළාම ගර්භුහුමන් සහිතව ඒ අවවාදේ පිළිගන්නවා නම් දියුණු වෙනවා. දියුණු වෙනවාමයි. ඒකින් වලකින්නේ නැහැ. අයහපතක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ? නාත කරන ධර්මයක්. ඒක මොකද්ද? ඔව්. සුවච බව. සතරවැනි නාත කරන ධර්මයයි. බොහෝ දෙනෙකුට ඕක ඇති වෙන්නේ. සුවච බවත් එක්කම තියෙන එකක් තමයි බොහොමද ප්‍රශ්නයක් ඇවිල්ලා. සුවච බවත් එක්කම නිහතමානි බව තියෙනවා. මාන්නක්කාරයන්ට නම් බෑ මේක කරන්න. අනක්කාරයන් ওই අර මේ නිකන් පිට කෙලින් කොලා වගේ ඉන්නවා. මේ අර ක්‍රිකට් පිට වගේ ඉන්නවා. නැමෙන්නේ නැහැ. නැමිලි බෑ. අවනත වෙන්නේ නැහැ. අවවාද කරද්දි කරද්දි දඬු ගහනවා. ඔව්. හත රැස් වෙනවා. නැමෙන්නේ නැහැ. සුවච කෙනා අනේ ස්වාමීනි මම මේකට කොහොමද සංවර වෙන්න ඕනේ මටමයි මේක යහපත මේක මගේ ජීවිතයටමයි යහපත මට මේකෙන් සැනසෙල්ලක්ම උදා වෙනවා ධර්මයෙන් මට අයහපතක් නපුරක් වෙන්නේ නැහැ කියලා මොකද කරන්නේ පැදකුණුකොට පිළිගන්නවා නිහතමානීකම තියෙනවා කියලා කියන්නේ නම් නිහතමානීකමයි කීකරුකමයි තියෙනවා කියලා කියන්නේ මොකද්ද නිවන් දකින්න පතාගෙන ආපු කෙනෙක් වගේ එච්චරට මේක පිටක් සුවච බවයි නිහතමානීකමයි තියෙනවා නම් ඊළඟ එක තමයි පුණජපරම් භික්ඛවේ භික්ඛු යානිතානි සබ්‍රාහ්මචාරීනං උච්චාවචානි කිංකරණියානි කිංකරණියානි තත්ථ දක්ඛෝ හෝති අනලසෝ තත්රූපායාය වීමංසය සමන්නාගතෝ අලංකාතුං අලං සංවිධාතුං සබ්‍රමචාරින් වහන්සේලා අතර මේක භික්ෂුන් වහන්සේලාට කරපු දේශනාවක් සබ්‍රමචාරින් වහන්සේලා අතර කුදුමහත් කටයුතු ඇති වෙනවා සමහර අවස්ථාවල් එනවා සිවුරු පිළිල කරන අවස්ථාවල් එනවා සමහර අවස්ථාවල් එනවා සුකි කුටි හදන අවස්ථාවල් එනවා වත් පිළිවෙත් කරන අවස්ථාවල් එනවා ඒ තමයි පොඩි කටයුතු පොඩි පොඩි දේවල් එනවා මහත් කටයුතු වෙනවා මහත් කටයුතු කියන්නේ මොනවද සංඝ කර්ම උපෝසත කර්ම ඇති වෙන අවස්ථාල් වෙනවා ඊළඟට උපසම්පදා කර්ම ඇති වෙන අවස්ථාල් වෙනවා මේ වගේ සංඝ කර්ම සංඝයා විසින් කරන ලොකු දේවල් ඒවැයිදි දක්ෂ වෙනවා යා ඒවා කරන්න මැදිහත් වෙලා උපකාරී වෙනවා දක්ෂ වෙනවා අනලසයි ඒ කියන්නේ ඔව් කම්මැලි නෑ සමහරු කම්මැලි කමට කියනවා මං විවේකයෙන් ඉඳා මට කියන්න බෑ වා වත් පිළිවෙත් තියෙනවනේ අපි ආයි වත් පිළි කරන්නේ නෙමෙයි කියනවා ධර්ම ප්‍රචාර අපි ආයි බණ කියන්නේ නෙමෙයි කියනවා ඊළඟට මේ අතුපතු ගා සාමාන්‍ය වත් පිළිවෙත් කරන්න තියෙනවා නෑ නෑ අපි වත් පිළිවෙත් කරන්න නෙමෙයි ආවේ කියනවා සිවුරු පඬු ගහන්න තියෙනවා අපි ආයි ඔකට නෙමෙයි කියනවා අපි පඬු ගහගෙන තියෙන්නේ කියනවා එතකොට නාතකරණයක්ද නෑ අනාතකරණයක් ඇයි ඒ ඊට පස්සේ සංඝයා අතර තියෙන සමගියට බාධාවක් වෙනවා ඒක එයාටත් බාධාවක් වෙනවා ඒ නිසා සමගියට උපකාර වෙන දී සනාතකරණ ධර්මයක් එතකොට එකිනෙකාට මේ කියන්නේ මොකක්ද එකිනෙකාට සබ්‍රමචාරින් වහන්සේලාගේ කටයුතු වලදී උපකාරී වීම සමහර අවස්ථාවලින් අපි කියමු ඔන්න එක ස්වාමීන් වහන්සේ නමකට යම්කිසි ආපත්‍යක් සිද්ධ වෙනවා නාථකරණ ධර්මයන් යුක්ත නම් ඒ ආපත්‍යෙන් උන්වහන්සේව මුදවා ගන්නවා අන්න ඒක සංඝයාගේ කටයුත්තක් ඒවත් උපකාර වෙනවා එතකොට මේ නාථකරණ ධර්ම අතර එකක් තමයි ඒ අවස්ථාවන්හි යෙදෙන කුදුමහත් කටයුතු වලදී දක්ෂව අනලසව මනාකොට ක්‍රමානුකූලව කටයුතු කිරීම. දැන් එනම් ධර්මයේ ඇසිරෙන ගෙවල් වලින් ණයටත් මේ විදිහමයි නේ. ඒක නාථකරන ධර්මයක්. ගෙවල් වලින් දෙද්දි ගොවිතැන් තියෙනවා. එයා ගොවිතැනගෙන හිව්වේ නැත්තම් එයා ඒකින් අනාථ වෙන්නේ නැද්ද? අනාතේන ලිඳ යහා ගන්න ඕනේ. එතකොට ඒක කලේ නැත්තම් ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද? ඒ වගේ ඒ අවස්ථාවලදී මැදිහත් වෙලා ඒ කටයුතු කරන්න ඕනේ සීනෝණෙන් යුක්තව. එතකොට දරුවන්ගේ ගැටලු වෙනකොට මැදිහත් වෙලා කරන්න ඕනේ. එතකොට ඒක නාථකරණයක්. පස්වෙනි නාථකරණ ධර්මයයි. හයවෙනි නාථකරණ ධර්මයේ තමයි පුණචපරම් භික්කවේ භික්කු ධම්මකාමෝ. ධම්මකාමෝ කිව්වේ ධර්මයට බොහෝම කැමති පිය සමුදාහාරෝ කියන්නේ අනිත් අයට ධර්මයේ කියා දෙන්න කැමති නාථකරණ ධර්මයක්. තමනුත් ධර්මයට කැමති ධර්මයේ අනුන්ට කියලා දෙන්නත් කැමති නාථකරණ ධර්මයක්. අභිධම්මේ අභිවිනයේ උලාරපාමොජ්ජෝ. අභිධම්මේ කිව්වේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන. මොනවද? සතර සතිපට්ඨාන, සතර සම්මප්පදාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ අභිධර්මයේ ගැන, මේ ගාම්භීර ධර්මයේ ගැන. ඔව්, අභිධර්මයේ කියලා කියන්නේ ගාම්භීර වූ ධර්මයේ. එතකොට දැන් අභිධර්ම පිටකේ තියෙන මේවා පිළිබඳ විස්තර තමයි. නමුත් අපිට දැන් අපිට සාමාන්‍යයෙන් අවබෝධ කර ගැනීමේදී බුද්ධ දේශනාවල තියෙන දේවල් ඉතාම පැහැදිලිව අපට තේරුම් අරගෙන දියුණු වෙන්න පුළුවන්. කාටවත්ම මේ සූත්‍ර පිටකේ හදාරලා ධර්මයේ හැසිරලා දියුණු වෙන්න බැරි නම් ලෝකේ කාටවත් අපි එකක වෙන්න ඕනේ දියුණු වෙන්න බෑ කියලා. නමුත් අපිට ඕන තරම් පේනවා දියුණු වෙන්න පුළුවන් කියලා ඒ ධර්මයේ හදාරලා. ඒ කෙලෙස් දුරු කරගන්න ආකාරය මේ කියන්නේ. දුක අවබෝධ කරගන්න ආකාරය කියන්නේ. සමුදය ප්‍රහාණය කරගන්න ආකාරය, Nirodhe සාක්ෂාත් කරන ආකාරය, මාර්ගය වඩන ආකාරය මේ දේශනාවල තියෙන්නේ. ඒවා අඩුපාඩු නැතුව පිරිපුන්ව පිරිසිදුව තියෙනවා. එතකොට ඒ උතුම් අභිධර්මය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන යා බොහෝම උලාර පාමජ්ජෝ. ඒ කිව්වේ ගොඩාක් ප්‍රමෝදයක් තියෙනවා. උදාර ප්‍රමුදිත බාකයට හරි සතුටි. ධර්මයක් කියන එකට හරි සතුටුයි. අභි විනයේ ගැඹුරු විනයෙහි. ගැඹුරු විනය කියන්නේ මොකද්ද? අර ගැඹුරු ධර්මය වගේ. දැන් අභිධම්ම අභි විනය. අභිධම්ම කිව්වේ මොකද්ද එතකොට? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය. අභි විනය කිව්වේ ඔව්. ඒකට බොහොම සතුටු වෙනවා, ප්‍රීතියට පත් වෙනවා. ඒවා හදාරමින් ඉගෙන ගනිමින් ප්‍රීතියට. අපි විනය කිව්වේ ගැඹුරු ගැඹුරු සිල්පද. ඒවෙන් හික්මෙනවා. ඉක්මනින් සියුම් විදියට මේ සීලේ උද්දට නුවණින් විමසීම විස බල බල සීල සංවරයේ යෙදෙදිමින් ප්‍රීතියට පත් වෙනවා. දැන් අපි විනයේ උලාර පාමොජ්ජෝ ප්‍රීතියට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා ධර්මයට කැමති කෙනෙක්, ධර්මයේ අනුන්ට කියන්නත් කැමති කෙනෙක්, ගාම්භීර වූ අභිධර්මයේ වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන උදාර ප්‍රීති ප්‍රමුදිතව ඉන්න කෙනෙක්, විනය ගැන උදාර ප්‍රීති ප්‍රමුදිතව ඉන්න කෙනෙක්. එබඳු එක්කෙනෙක් ධර්මයේ කිව්වොත් මොකද වෙන්නේ? ධර්මයට විනයට කවදාවත් හානියක් වෙයිද? ආන්න බලන්න. අන්න ඒ කෙනාගේ හයවැනි නාථකරණ ධර්මයයි. ඒක මොකද්ද? හයවැනි නාථකරණ ධර්මයයි. ඊළඟට දැන් මේව යෙදීමින් යෙදෙමින් දැන් මේ එකක් හරි අඩුවනොත් නාථකරණ ධර්මයන්ගෙන් හරි පාඩුවක් නේද? එතකොට ඊළඟ එක තමයි පුණචපරම් භික්කවේ භික්ඛු ආරද්ධ විරියෝ හෝති. යන්න ඊළඟට අමාරු එක මොකද්ද? පටන්ගත් වීරිය ඇති බව. මොනවා ගැනද මේ පටන්ගත් වීරිය? අකුසලානං ධම්මානං පහනාය. ඔව්, දැන් බලන්න අකුසල ධර්ම ප්‍රහාණය කරන්න පුළුවන්ද හඳුන ගන්න නැතුව? අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන් හඳුන ගන්න නැතුව. හඳුන ගන්නවා කියන්නේ ඈ? හඳුන ගන්නවා කියලා කියන්නේ හඳුන ගන්න ඕනේ මේ විදිහට. මේ අකුසලය මට කොච්චර හානි කළා තියෙනවද? මේ අකුසලිය නිසා ලෝකයා කොයිතරම් දුකට පීඩාවට පත් වෙනවද අපාය ගාමී වෙනවද එවනම් මේ අකුසලයේ මට අතීතයට යහපත පිණිස හේතු වෙන්න විදියක් නැහැ මං කොච්චරවත් අපාය ගාමී වෙන්න මේ අකුසල හේතු වෙන්න ඇති මේ අකුසලයේ මට තිබුණොත් මට අනාගතයේ කොයිතරම් විපත්ති සිද්ධ වෙයිද කියලා අකුසලයේහි ආදීනව විමසන්න ඕනේ අකුසලෙහි ආදීන විමසද්දි තමයි අකුසලේ ප්‍රහාණය කිරීමට වීරිය හටගන්නේ. නැත්තං අකුසලයක් තේරුම් ගත්ත පමණින් දඟුණ තරහක් ඇති වුණා. තරහක් කියලා හිතුවා. කවදාවත් යාට අකුසලේ ප්‍රහාණය කරන්න පුළුවන් වෙයිද? ප්‍රහාණය කරන්න නම් මේ තරහ නිසා මේක බද්ධ වෛරයට හැදෙනවා, පලිගැනීම් වලට හැදෙනවා. මේ නිසා කයෙන් පව් කරනවා, වචනෙන් පව් කරනවා, සිතින් පව් කරනවා. මේ ලෝකේ මොනතරම් අරුබුද ප්‍රශ්න හට aran තියනවද? මේ තරහ නිසා කර්ම රැස් කරගමින් නිරේ උපදිනවා. තිරිසන් අපායේ ප්‍රේත ලෝකෙ උපදිනවා. එවන් අකුසලයක් මේ සිටීදෙන් පහළ වෙලා. එහෙනම් මේක මට අතීතීටත් අනර්ථයේ පිණිස පවතිලා තියෙනවමයි. නමුත් මේක මට ප්‍රහාණය කරන්න බැරි වෙච්ච නිසා තවමත් මේ හිතේ පවතින්නේ. අනාගතයේ මම මේක ප්‍රහාණය නොකළොත් මට බරපතල ප්‍රශ්න වලට මේ තරහ නිසා මෝණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම මේක ප්‍රහාණය කරන්න ඕන. අන්න ඒකට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරී. යෝනිසෝ මනසිකාරීට ඉන්නේ නැතුව මේ අකුසලිය අඳුනගන්නත් බෑ. ප්‍රහාණය කරන්නත් බෑ. ඒකට වීරියත් එක්ක තියෙන එක ප්‍රඥාව. නුවණ. ඒකට වීරියෙන් යා බැහැර කරනවා. එතකොට අකුසලාන ධම්මාන පහනාය. ඒ වගේ අකුසල අඳුනගෙන ඒවේ ආදීනව මෙනෙහි කරන්නේ ඉස්සෙල්ලා. ආදීනව මෙනෙහි කරනකොට යාට අවශ්‍යතාවයක් ඇති වෙනවා. මොකද්ද? මට මේවා නැති කරන්න ඕනේ, ප්‍රහාණය කරන්න ඕනේ. මේවා නම් හොඳ දේවල් නෙවෙයි කියලා යා හඳුනගන්න දක්ෂ වෙනවා. එතකොට තමයි බය ඇති වෙන්නේ. ඒකේ ආදීනව මෙනෙහි කළේ නැත්තම් බය ඇති වෙන්නේ නැහැ. බයක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ හේතුව? සිටි අකුසලයක් හට ගන්නකොට හිතන තනිකරම අවිද්‍යාව තියෙනවා, මිච්ඡා සති තියෙනවා, මිච්ඡා දිට්ඨි තියෙනවා, මිච්ඡා සංකප්ප තියෙනවා, මිච්ඡා වාචා තියෙනවා, මිච්ඡා කම්මන්ත තියෙනවා. සම්පූර්ණ මිත්‍යාවය තුල තමයි අකුසලිය උපදින්නේ. එතකොට අපිට එකපාරට එක හොයන්න බෑ. මේක අයහපතක්ද යහපතක්ද කියලා හොයන්න බෑ. ඒ අකුසලයේ හිත බැස ගන්නවා. ඒක හොයන්න පුළුවන් වෙන්නේ වීරියෙන් තමයි. වීරියෙන් යුක්තව නෝණෙන් විමසලා ආදීනව මෙනෙහි කරනකට අපිට ඒක බැහැර කරන්න පුළුවන් කම ඇත. කුසල්ව එහෙමයි. සීලේ සම්පූර්ණ නැත්තම් බලනවත් විදියට සීලේ අනුසස් මෙනෙහි කරන්න ඕන. සීලේ ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ නැත්තම් ඉන්ද්‍රිය සංවරය අනුසස් මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට සිහිය සම්පූර්ණ නැත්තම් සිහිය පිහිටුවා ගැනීම අනුසස් මෙනෙහි කරන්න ඕනේ. සමාධියේ අනුසස් මෙනෙහි කරන්න ඕනේ. ප්‍රඥාවේ අනුසස් මෙනෙහි කරන්න ඕනේ. එතකොට මෙනෙහි කරන්න කරන්න අනුසස් මෙනෙහි කරන්න කරන්න මොකද වෙන්නේ? වීරිය උපදිනවා. මොකටද උපදින්නේ? කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් ධර්ම උපදවා ගැනීමට වීරිය උපදිනවා. අනුසස් මෙනෙහි කරන්න නැතුව වීරිය උපදින්නේ. එතකොට මොකද වෙන්නේ? තාමවා ඔන්නේ වීරිය හට ගන්නවා. දල්ලපරක්කම දැඩි වීරියක් හට ගන්නවා. අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු. කුසල ධර්මයන් උපදවා ගැනීම වැඩපිළිවෙල අත්නොහැර දරාගෙන යනවා ඉස්සරහට. ඒක මොකද්ද? නාත කරන ධර්මයක්. හත්වෙනි නාත කරන ධර්මයයි. දැන් බලන්න බුද්ධ දේශනාව තුල තියෙන රැකවරණේ. දැන් සාමාන්‍යයෙන් අනිත්‍යාගම් වල නම් නොපෙනෙන ලෝකෙට ගිහිල්ලා නොපෙනෙන ලෝකෙ දිහා බලාගෙන ආහසේ පේන්නේ නැහැ නේ. ඔය බලාගෙන අත් දෙක උස්සගෙන ඉල්ලන්නේ මේවත් නෙමෙයිනේ. ඉල්ලන්නේ එක එක දේවාලයකට නම් ඔය කෙල් ගෙඩියක් දිගන් දිවුල් කෑල්ල මෝ රතු මාල් ටිකක් පාට පහේ මාල් ටුට්ටක් ගෙනිච්චාම ඉතින් හරි වැඩි නාත කරන. නමුත් මේ නාත කරන්නේ එහෙම බෑ. මේක තමයි නියම නාත කරන ධර්ම. මේක තමන්ම ප්‍රායෝගිකව තමන් තුළින් ඇති කරගන්න ඕන දේවල්. දැන් තේරෙනවද මේ මේ අත්තසරණ තමාව තමා පිහිට කරගන්නේ කියන කාරණේ දැන් පේනවනේ මේවා ඉගෙන ගන්නකොට. නාතකරණ ඉගෙන ගන්නවා. එතකොට ඒක තමයි හත්වෙනි නාතකරණ ධර්මය. ඊළඟ එක හරි වැදගත් කරුණක්. පුනච්චපරම් භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති. ලැබිච්ච දෙයින් සතුටු වීම. ඉතරීතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ බෙහෙසජ්ජ පරික්කාරේන සන්තුට්ඨිතා. ලැබිච්ච දෙයින්, ලැබිච්ච සිවුරකින්, ලැබිච්ච දානකින්, ලැබිච්ච කුටියකින්, ලැබිච්ච බේතේත්වලින් සන්තෝෂ වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයාගේ ජීවිතේ ඒව පස්සේ දුවන එක නතර වෙනවා. සිවුරු පස්සේම දුවන එක නතර වෙනවා. සීනාසන පස්සේ දුවන එක, දානි පස්සේම දුවන එක නතර වෙනවා. බෙහෙත් පස්සේ දුවන එක නතර වෙනවා. එතකොට ඒ මොකද හේතුව? ලද දෙයින් සතුටු වීම. මේක බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා, ඔව් මේක නාත කරන ධර්මයක්. චීවර පින්ඩ පාති සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකරගෙන සතුටු වුණේ නැත්තම් ලද දෙයින් මොකද වෙන්නේ? අනාත වෙනවා එයා. ඇයි? ඊට පස්සේ ආ පෙළඹෙනවා, එක එක මිත්‍යා ආජීවයන්ට පෙළඹෙනවා. මේ කරුණ සම්පූර්ණ කරගන්න මිත්‍යා ආජීවයන්ට පෙළඹෙනවා. පෙළඹිලා මිත්‍යා ආජීවයෙන් මිල මුදල් හරි හම්බු කරගන්න කල්පනා කරනවා. කුඹුරු අතු පිටි වවන්න කල්පනා කරනවා. වෙන වෙන ක්‍රම වලින් ඔව් වෙලෙහෙල දාම් කරන්න කල්පනා කරනවා. යාන වාහන විකුණන්න වෙලදම් කරන්න කල්පනා කරනවා. නොඒක ආකාරයේ ගණදිනු වලට පෙළඹෙනවා. මොකද ලද දෙයින් සතුටු වෙන්න බැරි කම. එතකොට ලද දෙයින් සතුටු වුණොත් එයා බොහොම සරල ජීවිතයකට පුරුදු වෙනවා. ඒ සරල ජීවිතේ මොකද්ද? නාත කරන ධර්මයක්. ඒක නාත කරන ධර්මයක්. නවවෙනි කරුණ සතිමා හෝති. සිහිය ඇති එක්කෙනෙක් පරමේන සති නේපක්කේන සමන්නාගතු. නේපක්ක කියන වචනේ තේරුම අවස්ථාවෝචිත ප්‍රඥාව. නේපක්ක කියන්නේ ඒකට අපි කියනවා ස්ථානෝචිත ප්‍රඥාව කියනවා, අවස්ථාවෝචිත ප්‍රඥාව කියනවා. එතකොට තැනට සුදුසු නුවණින් යුතු සිහිය. බලන්න ලස්සන වචනේ. පරමේන සති නේපක්කේන සමන්නාගතු. උතුම් වූ දැනට සුදුසු නුවණ ඇති සිහියෙන් යුතු වීම. ඒක නාත කරන ධර්මයක් කියනවා. චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා. බොහෝ කරපු දේවල්, කියාපු දේවල් සිහි කරන්න නුවණින් නැවත සිහි කරන්න පුළුවන්. ඒතර ඒ කෙනාට තමන්ව ඒකෙන් බැරිද මනාකොට ක්‍රමානුකූලව සකස් කරගන්න? පුළුවන්. සමහර ඉන්න මේ කියන මේ ආමතකයි, මේ කියන මේ අවවාද කරනවා, මේ මතකට ඇතුල් වෙනවා. ඒතර තමන්ගේ ජීවිතයේ සම්බන්ධයෙන් උන තාපස්සට බලලා තමන්ට හරි වැරද්ද තෝරගන්න බෑ. තෝරගන්න පුළුවන් වෙනවා මේ සිහියේ මනාකොට තියෙනවා නම්. ඒතර මේ සිහිය තියෙන කෙනා ඔව් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනාවේ යෙදෙන එක්කෙනෙක්. එතකොට මේ සිහිය තියෙන කෙනාගේ ඒක නාත කරන ධර්මයක්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සිහිය ගොඩාක් බලපානවා. දැන් අපිට තියෙන්නේ පොතනේ. අපි හැම දෙයකටම දැන් පොත අතේ තියන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කාලේ පොත නැණි. දැන් අපි ගත්තොත් සමහර බුද්ධ දේශනා තියෙනවා. දැන් ওই දීඝනිකාය වගේ දේශනාවක් ගත්තොත් ඉතින් හරි දීඝ දේශනාවක්. දැන් මේ වැවුණ දීඝ දේශනාවක්. දැන් ඕන්න අපි කියනවා. දැන් ඕන්න අපි පොත බලාගෙන මේ කරුණු කියනවා. නමුත් දැන් අපි මේ නවවෙනි කහණකට පළවෙනි එක මතක නැහැ. ඔව්. ඊළඟ කහණකට දෙවෙනි එක මතක නැහැ. සිහිය අඩුපාඩු නෙමෙයිද මේවා? සිහිය අඩුපාඩු. දැන් බුදුරජාන් වහන්සේ කාලේ එක නෙමෙයි බුදුරජාන් වහන්සේ ඒක දේශනාවක් කළා. සතිමා යෝනිසෝ මනසිකාරය කියන වචනේ වෙනසක් තියෙනවා. මං කිය යෝනිසෝ මනසිකාරය කිව්වේ සම්පූර්ණයෙන්ම නුවණින් විමසීම. එතකොට මේ දැන් අද මේ ඉදිරිපත් කරපු මේ නාථ කරන ධර්ම සියල්ලටම ඕනේ යෝනිසෝ මනසිකාරය. ඒකේ පැහැදිලි වෙනසක් තියෙනවා. සිහියත් යෝනිසෝ මනසිකාරයත් අතර. නමුත් යෝනිසෝ මනසිකාරය තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් තොරව මේ විදිහට සිය දිනු කරන්න බෑ. ඉතින් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉතින් බුද්ධ දේශනා කුණාසික පාරක් කළා කිම් භික්ෂුන් වහන්සේලා අහගෙන ඉන්නවා. අහගෙන හිටු පමණින්ම මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අනිත් අද මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළා? අසවල් පිරිසට අසවල් එක දේශනා කළා. ඒක මොනවද මේ කරුණු කියලා නෝ. මේ කරුණු. එහෙම මේ කටපාඩමනේ ඔක්කොම ආවේ. එතකොට බලන්න කොහොම සිහියක් තිබිලා තියෙනවාද? කොහොම සිහියක් තිබිලා තියෙනවාද? එතකොට ඒ සිහිය නාථ කරන ධර්මයක්. ඊළඟ නාථ කරන ධර්මයේ තමයි කුණච පරම් භික්කවේ භික්කු පඤ්ඤවා හෝති. ප්‍රඥාවන්තයි උද්‍යත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. අනිත්‍ය පිළිබඳව දකිනා ප්‍රඥාවෙන් යුක්තයි ආර්ය වූ අවබෝධයෙන්ම කලකිරෙන මනාකොට දුක්ෂේ කරන්නා වූ ප්‍රඥාව. එතකොට එහෙනම් මේ අනිත්‍ය කියන එක මොකද්ද? ඔව්, ඒ අනිත්‍ය පිළිබඳ ප්‍රඥාව කියන්නේ මොකද? අනිත්‍යයන් මේ මනාකොට දකිනවා නම් එයා දුකක් දකිනවා. අනිත්‍ය මනාකොට දකිනවා නම් දුකක් දකිනවා, අනාත්මයක් දකිනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍ය දකින්නේ නැත්නම් එයා දුක දකින්නේ නැහැ. අනිත්‍ය දකින්නේ නැත්නම් එයා අනාත්මය දකින්නේ නැහැ. ඇයි මේ වෙනස් වීම මත තමයි, ඇතිවීම නැතිවීම මත තමයි දුක තියෙන්නේ. ඇතිවීම නැතිවීම මත තමයි තමාගේ වශයෙන් පවත්වා ගන්නට බැරි ස්වභාවය තියෙන්නේ. එහෙනම් යා අනිත්‍ය තුල දුකක් දකිනවා, අනාත්මයක් දකිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද? අනිත්‍ය දුක්ඛ සංඤ්ඤේ. අනිත්‍ය දේ කෙරෙහි දුක හඳුන් දකිනවා, හඳුනා ගන්නවා. දුක්ඛී අනත් සංඤ්ඤේ. දුක්ඛ දේ කෙරෙහි තමාගේ වශයෙන් පවත්වන්න බැරි බව දකිනවා. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් නම් දුකක් තියෙන විදිහක් නැහැ නේ. ඇයි Tamanට ඕන ඕන හැටියට ඔක්කොම දැන් සෙට් කරලා ගන්න පුළුවන් නේ? එහෙම බෑනේ. අන්න ඒ නිසා අනිත්‍ය පිළිබඳ අවබෝධයමයි ප්‍රඥාව කියන්නේ. ඒ ප්‍රඥාව කියන කෙනා එතකොට යම් කිසි දෙයක් කෙරෙහි කලකිරෙනවා නම් කලකිරෙන්නේ අවබෝධයෙන්මයි. ඒක මේ ගිරව වගේ කලකිරෙන්නේ නැහැ. ගිරව වගේ කලකිරෙන්නේ නැහැ කියන්නේ ඔන්න එක්කෙනෙක් කියනවා මට කලකිරිලා ඉන්නේ, පාඩම් කරන අනිත් එක්කෙනා ඒක. එයත් කියනවා මටත් කලකිරිලා ඉන්නේ. අනිත් එක්කෙනා කියනවා ඒකත් පාඩමින් මටත් කලකිරිලා ඉන්නේ. කලකිරිලා කරකෙල කරකෙල්ලා කියන බැලුවර පස්සේ අර කියාපු එක්කෙනා විතරයි කලකිරිලා තියෙන්නේ. ඉස්සෙල්ලා කියාපු එක්කෙනා විතරයි. අනිත් එක්කම කලකිරිලා තියෙන මොකෙන්ද? කටපාඩමින්. මේකේ මේ කියන්නේ කනමි. ඔව්, උදයත් ගාමිනී. ඇතිවීම නැතිවීම, හට ගැනීම වෙනස් වීම, මේ අනිත්‍යතාවය නුවණින් තේරුම් ගත්තු බව තමයි ප්‍රඥාව. අන්නේ ප්‍රඥා සම්පන්න බව මොකද්ද? නාථ කරන ධර්මයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න මහණින් දැන් ඉතින් සනාතා විහෙරත මොකද්ද කියන්නේ? පිළිසරණ ඇතුව ඉන්න දැන් ඉතින් පිළිසරණ ඇතුව ඉන්න මා අනාතා අනාතය වගේ ඉන්න එපා. දුක්ඛම් වික්ඛවේ අනාතෝ විහෙරති. මහණෙනි අනාත වුණොත් අනාත වෙච්ච එකිනා දුකින් ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඉමේකෝ වික්ඛවේ දස නාථ කරන ධම්මා. මහණෙනි මේවා තමයි පිලිසරණ ඇති කරන්නා වූ නාත කරන ධර්ම 10. බලන්න මේ ධර්ම 10ම අපි මලාට පස්සේද දිනු කරන්න තියෙන්නේ මේ ජීවිතේදී. දැක්කන්නේ මේ දේශනා එකක් එකක් පාසා පැහැදිලිව පේනවා මේ නාත කරන නැති අනාත විචයගේ බණ ඇසීමෙන් වෙච්ච අරුබුදේ මේ තියෙන රටේ. අනාත විචයගේ බණ ඇසීම අනාත විචයගේ පොත් කියවීම මිසක් මේ සනාත වීමක් නොලැබීමේ ශාපය උදා වෙලා තින්නේ නිසා. ඒ නිසා අපට උමනා කරන්න මොකද්ද? මේ නාත කරන ධර්මයන්ගෙන් යුක්ත වීමමයි. මේ නාත් දැන් බලන්න මේ නාත කරන ධර්මයන් එකක් එකක් පාසා නෝණින් ඉමසා බලන්න හොඳ නිවනට සුදුස්සෙක් කරන්නේ නැද්ද මෙයාව? මෙයා නිවන් දකින්න සුදුස්සෙක් වෙනවා. ඇයි ඒ? හිරියොතක් දෙකින් යුතු මනා සිල්වති පළවෙනි පිළිසරණ. ඊළඟට බුද්ධ දේශනා පිළිබඳ නිවැරදි දැනුම බෞස්ෘත භාවය දෙවෙනි පිළිසරණ. කලන මිතුරන් ඇසුරු කරන බව තුන්වෙනි පිළිසරණ. අවවාදයෙහි අනුශාසනාවෙහි පැදකුණු කොට පිළිගන්නා සුවච බව හතරවෙනි පිළිසරණ. සබ්‍රමචාරින් වහන්සේලාගේ කුදුමහත් කටයුතු වලදී ඔව් දක්ෂව මැදිහත් වීම පස්වෙනි පිළිසරණ. ඔව් ධර්මයට තමාත් කැමැතිව ධර්මය අනුන්ට දේශනා කරන්න කැමැතිව ගැඹුරු ධර්මයෙහි ගැඹුරු විනයෙහි උදාර ප්‍රමුදිත බවින් යුතුය වීම හයවෙනි පිළිසරණ. අකුසල් ප්‍රහාණය කිරීම පිණිසත් කුසල් උපදවා ගැනීම පිණිසත් නිරතුරුවම පවත්වන ලද වීරිය ඇති බව හත්වෙනි පිළිසරණ. ඊළඟට අව ලද දෙයින් සතුට වීම චීවර පින්ඳ පාත සේනාසන ගිලම්පස බෙහෙත් යන මේවා කෙරෙහි ලද දෙයින් සතුට වීම අටවෙනි පිළිසරණ. මනා සිහිනුවණින් යුතු වීම නවවෙනි පිළිසරණ. ඊළඟට 10. අව අනිත්‍ය අවබෝධයේ ඇති බව නම් වූ ප්‍රඥාවෙන් යුක්ත වීම 10වන පිළිසරණයි. මෙන්න මේ සරණ මේ පිළිසරණ බලන්න අපිට බුදුරජාණන් වහන්සේගෙන් විනා වෙන කාගෙන් ලබන්නද? කවුරුනම් අපිට මෙහෙම ධර්මයක් කියා දෙවිද? කවදානම් අහන්නද බුදුරජාණන් වහන්සේ මේව නොදාලසේක්නම්? බලන්න මේකෙන් බුදුරජාණන් වහන්සේ කොයිතරම් පැහැදිලි ලෙස අපට මේ නාත කරන ධර්මයන් උගන්වා වදාරනවාද. ඉතින් ඒ නිසා මේ පින්වත් සීලු දෙනාටම මේ උතුම් නාත කරන දස නාත කරන ධර්මයන් තම තමන්ගේ ජීවිත තුල දියුණු කරගෙන අනාත නොවි සනාතව මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා කර ගනිත්වා. සාදු සාදු සාදු.